මෙය මන්ත්‍රීදුරයක් ආපසු ලබා ගැනීම සඳහා වූ පෙත්සමක් නොවේ. මන්ත්‍රීදුරයක් සඳහා කරන ආයාචනයක් නොවේ. මෙය මුළු රටම බලාගෙන ජනතා අභිලාෂයක්, ජනතා පරමාධිත්වයට බලපාන, ඡන්ද අයිතියට බලපාන, විධායක අධිකරණය හා ව්‍යවස්ථාදායක තුනම මේකට යොමු වෙච්ච කාරණාවක්.